මන්දක ළඟදී පත්‍රයේ තියෙන වනජීවි දෙපාර්තමේන්තුවට සේවකයෝ බඳවා ගන්න. වනේ ඉන්නේ අලියත්තු හරක් බල්ල බූරුවනේ. ඒකටත් අතපාස් වෙන්න ඕන. අපි මේ අපේ ජීවිත මොකෙක්වත් නැහැනේ. ඒ මොකද මේ රටේ කිසිම සුදුසුකමක් නැතුව කරන් ගුවන් රස්සාවල් දෙකක්. එකක් මුලි වැඩ, අනික මන්ත්‍රීකම්. ඒ තරමට මේක බැස්ස පහල. හැබැයි මේකට විභාග දාන්න අමාරු. ජාතන්ත්‍රවාදී රටක ඡන්දායිතිය කියන ඕනකම තරම් කරන්න පුළුවන්. ඒ වුණාට ඇමරිකාව වගේ රටක මේ සඳහා ඉදිරිපත් කිරීමේදී පක්ෂයේ විසින් තමයි සුදුසුකම්